පිළිබඳව සිහියෙන් ඉඳීම කියලා. නමුත් හැමදේම පිළිබඳව සිහියෙන් ඉඳීම නෙවෙයි. බුදුහාමුදුර දේශනා කරපු ආකාරයට අපි සිහිය පිළිගන්න තමයි ඒක අප්‍රමාදී වෙන්නේ. දිනක් පොතමයි තුමා බුදුරජාණන් වහන්සේ වෙනවා. ඇලෙන බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. පොතමයි තුමා විතරම බුදුහාමුදුරු මුණ ගැහිලා ධර්මකාරණයක් ගන්න උත්සාහ කළේ. මේ රජතුමාට දේශනා කරපු ධර්ම දේශනා බුදුරජාණන් වහන්සේ වෙනම සංඥාවක් කියලා සඳහන් වෙනවා. සංඥානිකායේ කෝසල සංඥා කියලා සඳහන් වෙනවා. මේ කෝසල සංඥාවේ දැක්කේ මෙවන පොතමයි තුමාට බුදුහාමුදුරු දේශනා කරපු ධර්ම දේශනා. දිනක් පොතමයි තුමා බුදුරජාණන් වහන්සේ අහනවා. ස්වාමීනි යන්නේ කෙනෙකුට දෙකටම හපන්නේ මේකම කියවත් කියන ඉලහවට අතොර දෙයක් කියනවා නම් ඒ අතොර දෙයක් කියන ධර්ම කාරයක් කියනවා නේද? සාම්ප්‍රදායික වශයෙන් මරණය මතු නම් ඉලහවට කියන දෙයක් කියනවා නම් අන්න දෙවෙනි කාරණයක් කියනවා නේද? එතකොට මෙලව වශයෙන් පරම වශයෙන් යම් අතොර දෙයක් කියන කාරණයක් ඉඳලා අරගෙන කියන දෙයක් කියනවා නම් එවැනි යහපත සිදුකරගෙන විශේෂෝ ධර්මදායක වෙනවාද කියලා බුදුරජාණන් වහන්සේ කියන සත්‍යය. බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ දේශනා කරන ඕගල්තුමනි විචාරාපතේ සහ සාහතරයක රත්යේ බුද්ධලයාට අනුරුධිය පිටකරන එකම ධර්ම ලෝකේ තියෙනවා. ඒ ධර්ම තමයි අප්‍රමාදය කියන. උන්වහන්සේ වැඩිදුරටත් දේශනා කරනවා ආදි ආරෝග්‍යයන් වන්නාන සත්‍යයෙන් විඤ්ඤාණ පිළිගන්නාන ප්‍රතිලෝකස්ත කන්දේන උලාරා අපරම්පරා අපරාදම් මතන් කන්දේ මුනි දෙවියන් සුපිතා යම් කෙනෙක් ආයත නිරෝධී මහතේ වර්ණවත් මහතේ ස්වර්ග සම්පත්තිය උත කොරවල එක ජීවම කියන මේ නියාලිවත් එන්නේ යම් කොඩා ප්‍රේමම මහතු වේවා අදුරුතිය තරඹුරු වෙනවා නම් මෙන්න මේ ඥානකාරයේ නුවණ ඇති කන්දියක් විදින් අප්‍රමාදී සහය අධේ කරනවා කියන්නේ. යම් කෙනෙක් විගාසිරිය ළමන කැමති නම්, නීරෝගී වන්න කැමති නම්, වර්ණවත් වන්න කැමති නම්, පරිත සම්පත් සුගතිය වෙන්න කැමති නම්, පුතන් කුලවල ඉපදෙන්න කැමති නම්, එවැනි කුජේ ආදී සීම අප්‍රමාදී ප්‍රතිපත්ති සම්පන්න ඉන්ද්‍රිය තුන් කියන එකයි. මේ ගන්න අප්‍රමාදී පහරේ ඇත්තර දැකී ඇයි කියන කාරණය බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. මේ පිළිබඳ මේක කලින් අපි අක්ෂර සූත්‍රය ගැන දේශනා කළා. අක්ෂර නැත්නම් අයෝකේ ස්ථාන පිළිබඳ. මේ ලෝක ගැටෙන්නේ සත්‍යයෙන් ජීවත් වෙනවා. අපාගත ස්ථාන වල නිරය සියලු ස්ථාන යෝනියන් අනව සත්‍යයෙන් ජීවත් වෙනවා. ඒ ස්ථානයේ ජීවත් වෙන සත්‍යයන් මේ තහින් ප්‍රයෝජන ගන්න පුළුවන් තමයි. ඒ වගේම දැන සත්‍යයන් මනස ලෝකේ වෙනවා. නම් සිතා දුර දෙහැර ප්‍රත්‍යක්ෂ දේශවලින් වෙනවා. ඒ යන ධම අහන්නට අවස්ථාවක් නෙවෙයි. ඒත් අන්න ධම ප්‍රයෝජන ගන්න පුළුවන් තමයි. සමහර ඇතැම් සිතාන දුෂ්කර ජීවිත ගත කරනවා. උපදිනම ආබාධිත වෙන ජීවිත ගත කරනවා. මනස දුකේ වෙලා අන්දවි කරලා මෙලිය හැම වෙලේම මිත්‍යාවෙන් ගන්න බැහැ. සමහර දේවල් වෙන උපදින්න දැහැ මිත්‍යා දෘෂ්ටි මතකත් පොළවෙන. ඒ අන්තන්ට මිත්‍යා මතවාද නිසා ධර්ම මහත් කරන්නේ අවස්ථාවක් ලැබෙන්නේ නෙමෙයි. සමහර අත්හැර දැක්වේ මේ සියලු කාරණා ආශ්‍රයෝ ගැයෙන මොදෙර ප්‍රදේශේ කොහොමද දේවල් මේ දකෝ වෙලා මනෝ සාත් බහරි පිට දෙනවා නම් ඉපදෙලා බලන්න කොට දැන ලෝකයේ බුදුරජාණන් වහන්සේ පහලලානේ අබුද්දෝ සාරකාත මෙන්න මේ ආශ්‍රෝගේ සියල්ලම ජයගෙන සිටියන් කෙනෙක් නිරෝගී මනසක් භාවයක් ලබා ගන්න සුදු ප්‍රදේශයක සත්‍යමත් ජීවත්වන දරුවන් කායිත දිනා ධර්මය අහන්න අවස්ථාවක් ලැබෙන බුද්දෝ සාරකාත කියලා දිනා කියන්නේ ඉකාබණා වැඩි කරන් අධිකේ දේශනාවක් මෙන්න මේ ආශ්‍රාවක පස්සේ හයයට ගුණ පිළිදුනි ජීවිතයේ මොහොත පාසාවට ලොකු ආශ්‍රෝගයක් අපි කැමති වුණා නෝනා දසාර මොහොතක් පාසා දෙයකින් අපේ කැලේ විරාහත් වෙන්නේ. ජනවත් පත්ති විදිහේ කැලේ විනාශයක තීරණය නැහැ. නමුත් ආත්මයෙන් දෙවියන් කියලා කාරණේ කියනවා. ඒ වගේම තමයි කියන්නේ අපේ ජීවිත රැකගන්න ඕන අපේ දැන දෙන්නේ කියත් මතක තියෙන විදිය අපේ විනේ කියන මරණය අනේ කොලිවිදේ. ගතවන හැම සංස්කරයක් පාස්නාම මේ සම්පූර්ණෝත්පාදය මනසාස භාවය තමයි වෙන්නේ කියන්නේ. පරලෝකයේ කරගෙන හැම සංස්කරයක් පාස්නාම මේ අදී කියන්නේ ගෞරව සම්පූර්ණ සාහන නොවනක් වෙනවා කියන්නේ. ඒ තරම් අනුරතවන්නේ මෙන්න අපට ලබාගත වෙනාලි දෙකයි ප්‍රධානමයි මේ මේ දුකේ නිදාස්තිමේ මාර්ගය කියනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරේම දේශනා අපට බුදුරජාණන් කුජිය ලබාගෙන ධර්ම දේශනා කරේ. බුදුහන්සේ කුජිය ලබාගෙන ධර්ම දේශනා කරනවත් පැත්තකින් ලෝකේ වැඩිපුරම ජීවිතේ කුජිය වහන්සේ කරන දේවා. ඇතැම් විට මේ සිතිවිලි දේවතාවට මේ කුජිය කරනවා. මේ තුකේ ඉන්නා ආවාහික තුක් කියන බාහිර දේවල් විවිධ ආකාරයෙන් පුරනවා. ඒවා කරන්නේ ඒ තුලින් මිනිස්සු ආවට ගන්නකොට බොහෝ දෙනා කල්පනා කර ගන්න පුළුවන්. අපේ රටේ විවිධ උත්සව කියනවා වාර්ෂිකව ඒ උත්සව ලක්ෂණ කොටම විවිධ ජනමාන්නේ විවිධ ව්‍යාපාර ආයතන වෙයිකී උපක්‍රම යොදනවා අතු අඳ ගන්න. දැන් හදේ විවිධ කියලා තියෙනවා මාර්ගණන් කියන ජනමාර්ගයෙන් ආයේ වැටෙනවා. මේ ඔක්කොමක සංකීර්ණ මොකද කරන්නේ? මේක වෙනස් වෙන්නේ පිටකට ඇදගෙන යන එක නෙමෙයි. ඇත වෙන අපේ පීඩාවේ ජයග්‍රහණේ කලාවෝ නතරවෝ දේවා අන්තිම හේවෙති ප්‍රේක්ෂකයෝ ආයේ කන්නක් පිටකට පිටරේ ඉන්නේ. අන්තිමට හරයි එකම ජයග්‍රහණේ කරලා තියෙන්නේ මාර්ගණන්. ඒකන ග්‍රන්ථයන් ඉස්සරහට ඒකන උපරි මාතයන් වල තියෙනවා. අපි මේකට උලාන කරන අපේ කල්ල ගන්න. එනිසා මෙන්න මේ අනුගෞරවයෙන් මේකම තමයි වෙන දෙයක් නෙවෙයි. නම තමයි මෙන්න මේ දේවල් කියන පස්සේ ධර්ම යාම වෙනවා. දැන් අවුරුද්ද වෙන විදිහ කොහොමද නැහැ පන්සල් යාම වෙනවා. දැන් බක්කොයි ගුණා පරිසිල්ලා. ජීවිතේ දුක කරදර අඩු වෙනවා නේද? දහමකේ ශාන්ත වෙනවා කියන්නේ මෙතන පොයේ ඔක්කොම දෙන්නේ. මෙතන පොයේ අහස්තු දුන්නා. ඊටවත් ඥාන නිගමනයේ මොහොතේ මාකරේ නැතිවෙන්නේ සංකල්පක බක් පොයේ නෝතු දෙරි මාඩුවේ. අපේ මේ අඩුවයි කියනවා මේකේ. සර අපි ඉගෙන ගන්න ඕනේ. දැන් මිනිස්සුන්ට දුක්ඛාරක රැකීමේ තමයි ආපවදක් කියන පොහොත් මතක් කරන්නේ. නමුත් මේ තුනිය අපේ ජීවිතේ නිරන මේවා අපි අපිට තියෙනවා කියන අපිරෝ. මේ අතුරක අපිට තියෙනවා නම් අපි කියන ගැටුම් තියෙනවා අපට අනාගතයේ කියන කඳුල ඇතිවීමට හේතු වාස්තුවක් අපි ඉන්නේ කියලා කියන්නේ. අපිට දුරදරෝ ඉන්නවා නම් සහෝදර සහෝදරයෝ ඉන්නවා නම් ඥාති මිත්‍රාදු ඉන්නවා නම් දෙමව්පියෝ ඉන්නවා නම් මේ කියන්නේ මොකද කියන්නේ මතු අනාගතයේදී අපට දුක කඳුල ඇතුළ හේතු වල දේවල් ගන්නවා කියන්නේ. අපි වල යම් ප්‍රමාණය බැරි වාස්තුවෙන් ඉන්නවා නම් ඒ ආත්මයේ ඉඳ ප්‍රමාදයට ඒව වෙන්නේ මේ කියන අනාගතය අපට දුක අඳුර අපිට ඉන්නේ ඇවිලන්නේ. ඒ නිසා බුදුදහම පිළිගත හැකියිද බෞද්ධයන නැහැ අයිතිය තපි අපි ඇතුළේ මේ බොහෝ විට උදාහරණයටපත් වෙනවා. මම මෙච්චර ධර්මීල තියෙනවා, මම මෙච්චර දින ගණන සිල් සමාදන් වල තියෙනවා, මම මෙච්චර කටින් දෙනවා රටට තියෙනවා කියලා සමහර අය බොහෝ උදාහරණ දෙනවා. ඒක හොඳයි කියලා දෙකින් කන්දරේම හදයි. හොඳ දෙයක්. ඒ දෙකින් කන්දරේම සතර උපදිකාන් දෙකෙන් ගුණ දෙයක්. ඒ දෙකින් කන්දරේම සතර දෙලෝ විපස්සේ සමාගෙනම කියන දෙයක්. ඒ දෙකින් කන්දරේ කල්යනා විශ්යෙන් ලබා ගැනීමට මෙලෙලි සුඛිකාන්ගේ ආත්මභාවය ලැබීමට හේතු වන දෙයක්. ඒ දෙකම තමයි කරන්න තියෙන්නේ මෙන්නේ සුඛිකින කියන්නේ. මේ වාස්තවම සුඛක ලබා දෙන්නේ. මේ සත්‍යයෙන් ගලපට ගුණ ගන්න සම්මයි. මෙන්න මේ හේතු සම්පන්නක සම්පදින කරගන්න. මේ හේතු සම්පත් ලබා ගන්න වෙන නැවතත් ඉස්ලාමික කරන්නේ ඒකම ජීවිතයේ පරමාර්ථය දෙකිටනවා නම් ඒක අපිට ලොකු වැරදීමක්. මෙන්න මේ බණ අහන පස්සේ දෙන්නේ මේ සුගතිය නිවිතලා දෙන්නේ මේ සම්මුද සාසනය අපේට නිරෝගීව ජීවිත සාසනයක් ලබා ගන්න පුළුවන් යුක්තව මේ ධර්ම ප්‍රගණය කිරීම සඳහා අර සියලුම බලපෑමට අර සියලුම කාර්යයන්ට අපි සම්බන්ධ කරන්නේ. නමුත් ඒ සියල්ලක් අතරේ මේ තාවකාලික නැවත අර ප්‍රේමණ කරන්නේ අපි ධර්මයෙන් සැබෑ ප්‍රයෝජන ගන්නවන්නේ. ධර්මයෙන් සැබෑ ප්‍රයෝජන ගන්නවයි කියල කියන්නේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරනවා. ලෝකෙත් මාතේ එකයි කියන්නේ සත්‍ය දෙකක් නෙවෙයි. ඒකන් සත්‍ය නදුතිය මැත්තේ සත්‍ය එකයි දෙවෙනක් නෑ කියලා. මොකක්ද ඒකම සත්‍යය? ඒකම සත්‍ය තමයි වෙනතුනි දුක ගැන සත්‍යය. ඒ සත්‍යම බුදුහාමුදුරුවෝ දෙගන්නක දේශනා කළා. උන්වහන්සේ දේශනා කරන මහදී තම අතීතයේ මතක දැනු අතීතයේ දැනු මතවරක් හරෝ දෙකක් විතර දේශනා කරන්නේ. මොකක්ද ඒ දෙක? දුක දුකේ විනාශ කිමන් කියන මේ කාරණා ගැන විතරයි කියනවා. ඒ එකම දුක කියලා කරන කරුණ දෙකක් හැදෙන්න විස්තර කළා. නමුත් එකම වචන දෙකක් ඒකම තමයි පිටරේ චතුරාර්ය සත්‍ය හැටියට කරුණ මතන හැටියට දේශනා කරන්නේ. ඒ එකම සත්‍ය තමයි නැවත ගමකටවත් වස්තන් දුත්‍රේදී විපරිවර්ත ද්වාදසාකාරයේ කියලා දොළොස් ආකාරයක දේශනා කරනවා. මේ ජනගරිකව කියන්නේ දහම අහනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් නියම දහමක් අහනකොට හැම දහමකම එකම වගේ කියලා සමාධිය දැනෙනවා. නමුත් මේ දෙතුන් ධර්මයේ යොදාගෙන කියන එක තමයි ඉන්නවා. ඒ තමයි බුදුහාමුදුරුවෝ මේ සත්‍යාධිකර දෙන්නේවත් මේ දුකෙන් නිදහස් වෙමේ මාවතීමන් තමයි බුදුහන්සේගේ ධර්ම දේශනාවද හරයි. මෙන්න මේ දුකෙන් වන්නේ බුදුහන්සේ පැහැදිලිව දේශනා කළා. මහත් දෙවිණින්ගේ වෙන බුදුරජාණන් වහන්සේ ගැන දේශනා කරනවා සත්‍යාලිය ඕමස්සෝ දෛත් මාර්ගෝමස්සකේ ආහාරාගත පහනාය සතෝ විකෝ පරිවදේති සතෝ විකාර සත්‍ය දුන්නේ ඒ පොතේ සඳහන් වෙනවා චිත්ත කෙනෙක් ඒ දිගින් නිවනට උත්සාහ කරනවා කියන ඒ වගේම උලන් ඇලිස්සකේ සැතපී පහරවත් දුක හේතකේ නිවීමට උත්සාහ කරනවා වගේ අප්‍රමාදීව ආහාරාදී දුරු කරන උත්සාහ කරන්නේ කියන කවුද කියේ කරන්නේ කවුද කියේ කරන්නේ කවුද කියේ කරන්නේ මේ දේශනා කරේ බුදුහාමරණේ මේ දේශනා කරේ කියන්නේ බුදුහාමරණ කරේ. දෙවියනේ බුදුහාමරණ දේශනා කරා ආමරාභ මහනායක සතෝ විසු පරිවදෙන්නේ. කිසිනිකන්තේ ඒ ඉස්සේ විනන්වන් නිවීම සඳහා යක්ෂි උත්සාහ කරන දේවකේ ඈ උලකින් උලක් කියන්නේ ඒ උල අයින් කරන උත්සාහ කරනවා වගේ ආමරාභ සිදු කරන උත්සාහ කරනවා කියනවා. බුදුහාමුදුරුවෝ පිටපත් දේශනා කරන මේ ගාථාව ගැන කියන්න කලින් මම බලන්න ඕනේ. මේ කල්පනාවේ අහන්න දෙන්නකොට තේරෙනවා මම හිතේ බලන්න කියන්නේ. ඒකට තේරෙන අවධානයක් දෙන්නේ. සත්‍යය ඕමන්තෝ ඩයිමාතෝ මැදදී සංකාරණී පහනාරය සතෝ දෙකෝ පරිපදී. මේ ගාථාව බොහෝ වාරණ දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ මුල් පරිදි කිව්ව කීවා චිත්ත කිනගත්තේ ජීවිතේ ඉන්න ජීවිත සාර්ථක කරනවා කියන්නේ. ඒ වගේම ඇදස් පහරගත්ත වේසක දුරු කරනවා කරනවා කියන්නේ. ඒ නැත්නම් හදට එකම දේශනා කළ බුදුහාමුදුරුවෝ ඉතන දේශනා කරනවා සංකාරිත්‍ය මහානාය සතෝ විභෝ පරිබලේ කියන. සංකාරිත්‍ය දුරු කිරීම සඳහා උත්සාහ කරන්නේ. අර දෙවියන් දේශනා කරන්නේ කොහොමද? ආහාරාදී දුරු කරන උත්සාහ ගන්න කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මොකද්ද? බුදුහාමුදුරුවෝ දේශනා කළේ සක්කායදිට්ඨිය දුරු කරන උත්සාහ ගන්න කියලා. ආහාරාදී දුරු වන්නේ අනාගත නිවීමේදී. සක්කායදිට්ඨිය දුරු වන්නේ සෝවාන් වීමේදී. සෝවාන් වෙන එක තමයි අනාගත වෙන්නේ. හා දුරුකරන අනුකාසනාව සුදුරේක දහමක් දහමක් අහලම ශ්‍රවණය කරන්න ඕනේ. ඒ කහපගෙන ආයතන කවදාවත් කල්යාණ මිත්‍රයෙක් වුණ නොගැතුණත් නැතිව බවන්නක් සමාන්නා කියන්නේ අටවෙනි ආසපකරක දෙයක් නෑ උපරි මාත්‍රාවක් දැන. ඔහුට තේරෙනවා සතර දුක නිවාසයක් කියන්නේ ක්‍රමයෙන් ජීවත් වෙන්න ගන්නවා. ඕනායි සිදුවලේ කිතනමක් ඇතුළත් නැත්නම් ඔව් අනිවාර්යයෙන්ම මේ ආසභාවයෙන් සතර ගම නිවාසයක් කරනවා. නමුත් මෙන්න මේ සක්කායනීය දුරකරගැනීමේ මාවත තමයි ඉතාම අපහසු දෙය. මෙන්න මේ සඳහා තමයි බුදුමාතරගේ ධර්මයේ බොහෝ වර්ණනා කරන්නේ. මෙන්න මෙතන තමයි දුර්ඥානයේ මහා ගතන්නන් දුකට මහා කරේ මුදුන් මුල පිළිගන්නේ. මේ මුදුන් මුලයි කපන්නේ. සංසාර විද්‍ය කියන්නේ. මේ පිටු නහලන්නේ බුදු ආන්දර චතුරාර්ය සත්‍ය විස්තර කිරීමේ යාත්‍ය දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ අපේ සංයෝග දුක්ඛෝ පිටින් ප්‍රයෝග දුක්ඛෝ කියලා විස්මරලා අන්තිමනම කියනවා සංකේතේන පංචපාරණංගා දුක්ඛා කියලා. එතන දුක ගැන කරුණු සඳහන් කරලා තියෙන්නේ ඉපදීම දුකයි, ජරාපත් වීම දුකයි, ලෙඩවීම දුකයි, මරණයට පත්වීම දුකයි කියලා කිව්වොත් කියලා දැන් මේ දුක් පිටුනේ ආපදිකම තමයි තේරුම් ගන්න පුළුවන්. ලෙඩවෙන්නේ දුක ප්‍රවාහකට කියලාම තේරෙනවට කියන්නේ නැත්නම් මෙතන සිනිසක් නිපදිනවා තමයි වෙච්චනම තමයි තේරෙනවා. මහලු වෙනේ දුක තමයි කිනවට ඒක අමල කාර්යාරක වෙනවා. මරණය කියන එකක් හොඳට තේරෙනවා. මේක නෙවෙයි දුකේ නැදකත් වෙන්නේ. දුකේ සැපයක් වෙනමයි වෙන්නේ සංකීර්ණ පංචපාදාන සංදා දුක්ඛා කියන්නේ. මේක තමයි බෞද්ධයේ කියන අවබෝධ කරගන්න දෙන්නේ. මේ දුකමාරු දේශනා කරේ එතනින් කියනවා නම් උපාදාන සංග පංච නියම දුකයි. ඒ කියන්නේ අපි සකස් වෙලා තියෙන අපේ සැලැස්ම. අපේ ජීවිතයේ මහා වටිනායක ස්ථානීය මහා අපත්‍යික ස්ථානීය මහා ප්‍රති මහා මොනවද මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන මෙන්න මේ පහේ දුක කියන්නේ. මෙන්න මේ පහද කියන්නේ මේ පහද කියන ආසාව දුරු කරා නම් ලෙඩ පිළිමවත් මරණය දුක වෙන්නේ නෑ. මේක තමයි මෙතන හදේ මේ දුෂ්ටය. දැන් මෙතන පාරක් ගැල වෙනවා, අනිදුරි සංසංකාරක වෙනවා. මේ හැම එකක්ම වෙන වෙනම වොක් කරන්න ඕනේ. එක බේසික් එකක් වොක් කරාත් ඔක්කොම ටික වොක් වෙනවා. අන්තිම වගේ තමයි පිළිතුරු ජීවිතයේ හැම වෙලේම අපේ ප්‍රධාන තේමාවෙදී දුකේ මුල දුකින් මේක වෙන්නේ තමයි මෙන්න මේ මොහොතේ තමයි. මේ පහට අපි කියන ආසාව. අපි යන්තා ලෝකයේ කඩුපාඩුවත් තේමාව රැස් කරගත්තා නම් යන්තා පුදුජෙන් හස්තින් ඒක රැස් කරගත්තා නම් යන්තා වාසේ අධ්‍යාපනාවේ උපාධි ඩිප්ලෝමා සහජ මේවා ලබාගත්තා නම් රැකිරස්සා ආදී ලබාගත්තා නම් යම් කිසිවකටනම් දැනුම් දරුම්පාන් ලෝකයේ ඇස්තර ගත්තනම් මේ තියෙන සියලුම භෞතික සහ භෞතික වරණ සියලුම දේවල් මෙන්න මේ පොඩක් මාට ඇතුළත් වෙනවා. මෙන්න මේ මේ බොළවල් මාන තමයි ඔක්කොම දාන්නේ. ලෝකෙ කොයිතරම් අලුත් හොයා ගැනීමක් හොයා ගත්තත් සමහරව ගාමකාරී කියලා ඉතාම සියලුම තාක්ෂණික ක්‍රම වලින් යනවා. ඒ දේ මේ මහාට ඇතුළත් කරන්නේ මේ තමයි බැරිම දෙයක්. එහෙනම් දුකෙන් වෙන්නේ කොහොමද? මෙන්න මේ පහ පිටිනා කියනවා තෘෂ්ණා දෘෂ්ටි මාහති. මේ පහ මන්නේ, මේ පහ මට ඇති, මේ පහ තුල මම ඉන්නා, මේ පහ මගේ ආත්මය කියලා අපි දැඩි හැඟීමක් අපේ හිතේ තියෙනවා. ඇතැම් විට මේ තරමේ ඉස්සල්ල පණිවිඩය කියලා නෙමෙයි අපි තියෙන්නේ. වෙන නම්වලින් තියෙන මගේ පුතා, මගේ දුව, මගේ ගෙදර, මගේ රැකියාව, මගේ වාහනය, මගේ ජීවිතය, අපේ ගෞරවය කියලා ලස්සන වචන දාන කෙනෙක්. ඒ ලස්සන වචන වලින් තමයි මේ ආරෝප කර තියෙන්නේ. මෙන්න මේ වටේ තියෙන ඥාතියෝගයක් වෙනකොටම අපේ සම්පාර, අපේ තියෙන්නේ, අපේ කේන්ද්‍රය ගන්නවා අපි. අපි ඉක්මන වෙනවා. අපි අනිත් කයට බලනවා. මේ වට පොඩි සැලකිලිමක් වෙනකොට. මෙන්න මේ ගැටලුව යටතේ මෙන්න මේ පහව යාත්‍ය දවස තේරුම් ගන්න නම් මේව වෙනස් වෙන දේවල්. මේව සමාජ සැකලීම් මාර්ගයෙන් යන දේවල්. මේව තමයි ආත්ම කොට ගන්න බැහැ කියන එක හරියට තේරුම් ගන්න අමිතුනි. අන්න එදාට අපේ වයස් දෙකකට අපට දුක ඇවිල්න්නේ. අන්න එදාට තමයි සම්පීඩකම ඥාතියේ සහෝදර සහෝදරී ඇටැපිල දුව පුතා යන කොළන් මිය ගියත් තමා යථාර්ථයේ දැකීම සංවේගයක් හට ගන්නවා. නමුත් ශෝකේ හටගන්නේ ශෝකයේ සංවේගයක් එකක්. ශෝකය කියන්නේ තෘෂ්ණාව මුල් කරගෙන ශෝකය කියන්නේ කෙනා අඬනවා වැරදුනවා කොහේ කියනවා. සංවේගය කියන්නේ කෙනා අඬන්නේ සංවේගය තමයි ධර්ම සංවේගය කියලා මෙතන බුදුරජාණන් කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා තාපවත් කායයෙන් රහතන් වහන්සේ ළඟට දැක්ක ධර්ම සංවේගය. රහතන් වහන්සේ ළඟදී රහතන් වහන්සේ දන්නවා මේක යථාර්ථය කියලා. මේ වෙනස් වීම දැකලා සමාජාංශික වෙන්නේ ජීවත් වෙන්නේ නැහැ කියන අර්ථය දැක්කනවා. එතෙන් වෙන අපට කලින් අපට වයිස් හඳුනලා අපි ජීවිතේ සමවන්න පුළුවන්. එතෙන් කලින් කවුරුත් කියලා පස්සේ කියලාම සමගින් හඳුනන ගායන මහත්මියගේ එකම ළමයෙක් කියපුදා. අවුරුද්දේ දවස් දෙකකට කලින් ගියා. ඒ ගමතම අවුරුද්දක් නේ. ධනම ඇඬුවා. දැන් ඩෙමොක්‍රසි නම් එකම ළමයා ජීවිතේ සමවලා අවුරුදු ඉඳලා දැන් විනාඩි 5 කට ඇදගෙන කිසි වෙනකත් බලාපොරොත්තු වෙන්නේ අපි හිතන්නේ හොඳට අවුරුදු ගණනක් නමුත් වෙන වෙන අලෝක අවුරුදු කියන මොහේවා හේදා නැගෙන අනුකම්පාවෙන් මොකද මොනවාගේ මොහොතිය අපේ මේ ජීවිත යථාර්ථය එක්ක ඒව සම්බන්ධ නැහැ ඉතින් නිරතුරුවම අපේ ජීවිතේ වෙන වයසට යන දරාපත් වීම දෙක කියන දේවල් මාතෙන් ඉතිරි වෙන්නේ ඇදෙන ප්‍රමාණය දවසට නියනවා ඇදෙන අලෝක අවුරුදු දවසට නියනවා එතනදී අවස්ථා ජනමාන ආරම්භ වෙන්නේ මෙන්න මේ රටේ ඉන්න සලකන මේ යථාර්ථයේ දැනගෙන ඉන්න ඕන. ඒතකොට බුදුරජාණන් වහන්සේ අපට මේ අප්‍රමාදයේ දේශනා කරන අප්‍රමාදයේ වන්නට ඕන මෙන්න මේ අනාගතයේ දුක හඳුනන අවස්ථාවෙන් දැන් මේ කියන්නේ නැටවෙච්ච අවස්ථාවේදී දුකට කම්පාවට පත් වෙන්නේ නැහැ තමයි. දැන් මේ කියන්නේ මහල් වෙන්නේ අර ඉස්තර රූපේ කිසිම දුක් නැන්නේ. මේ වෙනස් වීම නොකින් නැතලා මඩක දිනව වගේ මේක දකින්න පුළුවන් මම තමයි කරගන්නයි. දැන් බුදුරජාණන් වහන්සේ මේව දැක්කම මොහොතේ මඩ දිනව ඇති යම් කෙනෙක් යටන් එක අපහාර දෙන්න හැටි දකිනවා නම් ඇතැම් විට යම් යම් දේවල් වලට පාටු වෙනවා ලෝක කමින් යම් යම් පුද්ගලයන්ට දේවල් වලට පාටු වෙනවා දකිනකොට ඇතැම් රහතන් වහන්සේලා පුදුම අමුල මඩ කිනාවක් පහනවා ඒකට කියන හරි සුපාදයේ කියන ඒ හරි සුපාදයේ කියන උමහන්සලා කියනවා අනේ මේ යථාර්ථයේ තේරුම් ගන්න නැති සාමයේ ලෝක සත්‍යය වෙන දෙන්නේ නැහැ අනේ මා මේ සත්‍යනේ ඉස්ලාමයේ දෙන්නේ කියන අත්‍යන්ත සතුටක් මේ ඇති වෙන්නේ අපට කියන්න අපි සියලුම කෙනෙක් ප්‍රතිනර කරගෙන ඉන්නේ අපි මෙන්න මේ වගේ ලෝක සත්‍ය අනිත්‍ය ලෝකමෙන් ගහ ගන්න ගන්නකොට ආස්වායන් යන්න විතර ගන්න උත්සාහ කරන සමාජය තුළ අපි ඒ විදිහට දැකලා අපි උපේක්ෂා කරන දෙයියෝ ධර්මයෙන් ගන්න ඒ වගේම අපි කෙනෙක්ගේ මර කෙනෙක්ගේ දෙවියන් කෙනෙක් විශේෂ අපිට මෙන්න මේ කාරණේ හදා වැළපෙන්නේ ඇයි කියන කාරණේ නුලින් දකින්න මේ තියෙන දැඩි බැඳීම නිසා මේ අඩන්නේ මේ බැඳීම අඩු කරගත්ත නම් මේ දුක අඳුර දිදී ඉන්නේ කියන එක අපිට අහගන්න අවශ්‍යයි. ධර්මයේ කරුණාක අර්ථය වෙනවා කියන්නේ තුනි දුක්ඛෝ මනිසා සත්‍යහ කියලා. දුක්ඛෝ මනිසා සත්‍යහ දුක පිළිබඳව අවබෝධයෙන් ඉස්සන් සත්‍යය ලැබෙනවා කියන කාරණේ දේශනා කරනවා. ඉන්නදෙන අද දැනට අපි බුදුහාමුදුරට වඳින්නේ සාමාන්‍ය අවබෝධයෙන්. අනේ බුදුහාමුදුර අපිට බණ කියවන්නේ නැහැ, අසරණ නැහැ, සැලකුවනේ නැහැ. එහෙම කියලා තමයි දැන් අපි බුද්ධ පූජා කරන්නේ. බුදුහාමුදුරට වඳින්නේ. එහෙමත් නැත්නම් ශ්‍රීත් වාචික ගන්න. නමුත් මේකෙන් යම් කිසි දවසක මේ දුක ඇති වීමේ හේතුව පිළිබඳව චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් ලැබුණා නම් එදාට තමයි අපේ සැබ ප්‍රඥාව හටගන්නේ. එදාට තමයි අපි අදවැදීම බුදුහාමුදුරුවනේ මොකද කියන්නේ අපේ ජීවිතයේ තියෙන මහා බර පොඩි මහා මේක කියන්නේ බාහාර කියලා. බාහාර කියන සූත්‍රෙ මුතියන. මහා බරපතන් මේ ඔතෝක කියන්නේ මෙයා කියන්නේ. රූපේ පිළිමවලදී ආස්වාදයේ මහා බරපතන් ඔලෙන්නේ කියන්නේ. වේදනාවකින ආස්වාදයේ මහා බරපතන් ඔලෙන්නේ අඥානයි අඥානයි කියලා කියන ආස්වාදයේ මහා බරපතන් ඔලෙන්නේ සංස්කාරයන් චේතනා යන සංස්කාරවලදී පිළිවෙලව මහා ප්‍රතිවිරුද්ධ කියන්නේ විඥානයේ මේ මහා බලපෑම කියන්නේ අපි ලෝකයේ දුක නැති කරන්න කියන දේවල් කරනවා ඉගෙන ගියා ගන්න වැඩ කරනවා කරනවා විදේශ රටවල් වලට යනවා අලුත් දේවල් වලට යනවා මේ දුක නැති කරන්න කියලා හිතන්නේ කරන්නේ නම් පිළිස්සු මාර්ගය කියලා ගන්න ධර්මාභෝධියක් නැතුව මේ කරන හැම දෙයක්ම මේ මොනවත් නැහැ අපි කරන්නේ අර බරපොඩි මහත් බුදු කියන්නේ බරපොඩි මහ එන්නේ දැන් කුඩා ළමයේ කුඩා කාර්යයේ ළමයා දෙන්නක වඩා ගන්නවා අම්මා කරන්නේ ළමයා වඩා ගන්නවා ළමයා වඩා ගන්නකොට ළමයා හිතනවා ළමයා කැපේ බෑන්ඩ් එකක් දිනවා ළමයා කියනවා අම්මට මේක බලන්න මම මගේ කාර්යයට අරන් නැහැ අම්මට මේ බෑග් එක බලනකම් මම මගේ හැරේ දාගන්න එක මේ වඩා ගන්න හදනකොට ළමයි කියනවා. අම්ම ඊට පස්සේ ළමයා වඩා ගන්නවා. දැන් අම්මට බල අඩුද? අපි වැඩි කාලයක් ඉඳලා නම් අපි ගන්න උනට ඒක කරනවා. අම්මට බල දෙන්නේ අපි බෑග් එක අපි අතේ තියාගන්න. නමුත් අම්මා අපි උත්සහකොට අම්මා අර බෑග් එකක් අපි අතේ තිබුණ අපි බර තාවත් ඒකට අපිටත් බරයි අම්මටත් බරයි දෙන්නේ තුනයි. අන්නේ වගේ පිළිගන්න අපි මේ බර අඩු කරන්න කියලා ඉස්සරහින් මේක දිවල් කරනවා. ඉගෙන ගියා ගන්නම එකක් සාදවනවා. එතනෝ හදනවා. විදේශන කාලේ යනවා. තෙන්වා දවල් ජීවිතේ කරනවා. බර අඩු වෙන කියලා ගන්න දැල්ුවෙන් හත්ක තමයි. නම් තෙන්තු මේ මොකට ඒ කරත් අර නම්ය හරිය කර බෑන්ඩ් එක හරිය දාගත්තා වගේ මම කියන්නේ දේවා. අපේ ජීවිත පාඩම්මයි. බර අඩු වෙන්නේ නැහැ දැන් මෙතන තියෙන බලතාව වැඩි වෙනවා කියන්නේ. එල්කා දෙන්නේ මේ බර ප්‍රමිතනවා කියලා කියන්නේ. තෘෂ්ණා දුක්ති මානසිකයෙන් කියන දෙන්නේ ආනාපරත අපේ තියෙන බැඳීම අඩු කරගන්න පුළුවන් නම් ඒ බැඳීම අඩු කරගත්තා කියලා කියන්නේ මේ බඩ පුටි ඔක්කොම අයින් කරයි කියන්නේ. Tamange liye karanne ne tamana kedarma tika denna wenna. Tamaya api yama karanawa kiyala kiyawak karanne inne. මේ අත්හැරලා තියෙන බඩු නෙවෙයි කියන්නේ. බඩු පාන්නත් අත්හැරලා කවදාකවත් නිවන් දකින්නේ නැහැ. බඩු පාන්නත් හරියට නිවන් දකින්නේ නැහැ. අත්හැරෙන්න ඕන සුස්නාව. අත්හැරෙන්න ඕනේ බැඳීමයි. ඒ නිසා තමයි චතුරාර්ය සත්‍යයේ තුන්වෙනි සත්‍යය දෙකින් මෙලොවක් කාණේ වාගේ සිරාත නිරෝධෝ සාබෝ කියන්නේ. බුදුදහමේ කියන්නේ නිවන සඳහා කරන සාබ. දාන දුන්නට මට කියන්න බෑ සාහතරවදී ත්‍යාගතරවදී නිවන් දකින්න දුන්නා. දන් දීමේ කට කරන්නේ ආනිසංස බලාපොරොත්තු වෙන සමජයක් පොරොත් ඇත්තට කියන කරන්නේ. දානමයන් පොණ්‍ය කිරේවත්තු, සීලමයන් පොණ්‍ය කිරේවත්තු, භාවනාමයන් පොණ්‍ය කිරේවත්තු කියන තේරෙන පොණ්‍ය කියලා තුලම මේ දේශනා කරලා කියන ඒකත් එක ගැටුමක් එක කරගන්න එපා. ධර්මයේ කරන්නේ ඒක සැතරේ තමයි සැපේ පාද වෙන දැනෙන්නේ වෙනවා. තමා සුබ දින සම්මාර්ථයක් වෙනවා. නම් සමාධි දෙකේ තේරෙන සපුරා දරක ගන්නම් බඩු පාන ගන්න කැඩුල් විතරන්නේ ඒ සදා කරු ප්‍රධානම දේ තමයි සාප කැන්නේ බඩු පාන ගන්න නෙමෙයි අත්හරෙන්නේ ආසාව ඇතැම් වෙලේ ආසාව අත්හැරීමේදී බඩු මොඳු දෙන්න පුළුවන් ඒක ගැටලුවක් නැහැ සමහර වෙලේ සාලුගුණයක් ඇති වෙනවා ධාර දීමේදී නමුත් බොහෝ දෙනා ගැතුනන්නේ දාන දෙමින් තවත් ආසාව තමයි කියන්නේ. සමහර අය දැන්නේ දානෙ පොලිතියක් දෙනවා කියන නම ලියලා දෙන්නේ. කොට්ටුලයක් දෙනවා කියන එක මේකේ ආසින් නම් කියනවා නෙමෙයි. අපිට ඉතින් ඈත සැත වෙනකොට ඒකේ නම් වෙනවා කියනවා. සමහර අය. ඉතින් ඒ වගේ සමහර අය ඒකෙනුත් සමාය දෙන්න ග්‍රහණය කරගන්න උත්සාහ කරනවා. නමුත් නියමයෙන් තමයි සාර්ථක කියලා දේ තියෙනුනේ අත්‍යවශ්‍යම කියන දේ. අත්හැරෙන කොට ඥානීය ප්‍රදාහ අවේක්ෂාන් යන දින. ඒකයි සමහරයි. ඒ සම්මෙලනයේ සත්‍යය ඇහැලේ යවත් වෙනතර ගහන දෙයක් හිතේ ගොතමක දේශනා කලේ අප්‍රමාදයෙන් කියන එක. අප්‍රමාදය කියන්නේ මෙන්න මේ සිදු වෙන සිදු වීම එක පිළිබඳව නිතර සිහිමින් ඉන්නේ. සතිමත් වෙන්න කියන්නේ. සතිමත් බාහිරට මේ අප්‍රමාදය කියලා කියන්නේ. සතිය සිහිකවර දැකිය යුතු ස්ථාන හතරක් යන ධර්මයේ සඳහන් වෙනවා. ඒ තමයි කායේ කාය අනුපස්සී විතරයි. කය පිළිබඳව සිහිමින් මේ ශරීරයට මොකද වෙන්නේ කියන එක ගැන නුවණින් ඉන්න. සාමාන්‍ය නම් බලන්න කියලා දෙයක් මොනවද බලන්න මොන රස්නද කියලා බලලා රස්න කරගන්න විතරක් උත්සාහ කරන්නේ. රස්න කාවේ ඉගෙන ගන්න එක හොඳ දෙයක්. හරි දෙයක් වෙන මොනින් කටින්ද වෙනස් වීම පිළිබඳව. මේ දෙකෙන් ටික වෙනස් වෙන යන ආකාරයට බලන්න. ඒක බලන්න නුවණින් දැන් බලන්න අමාරු නම් සාමාන්‍ය අවුරුද්දක් පිටුරණ එකකට ලස්සන කියලා බලන්න. මේ වෙනස් වෙච්ච හැටි. මේක දෙකෙන් ටික වෙනස් කරන හැරෙන්නේ ආදගෙන සම්පූර්ණ කරනවා මේක. ඇඳට වැඩෙන කම වෙනස් කරනවා මේක. මේක සංජීවල් කරනවා කියන්නේ අන්තිමට ඇඳට වැඩ කරනවා. මේ වෙනස් වීම තාක්ෂණයක් සාර්ථක වෙන්නේ වෙනස් වීම යන්නේ. ඒක මෙන්න මේ වෙනස් වීම ලෝකේ දකින දෙනා ගන්නවා. මේක තමයි අත්‍යවශ්‍ය වෙන දෙයක්. මේක තමයි හැමදාම අයිතියක් නෙවෙයි. මේකේ මේ තුල සමන් යාඥාවක් නැහැ කියන්නේ. ඒ විතරක් නෙවෙයි සමාජයෙන් කරන් ඉන්නේ කමා මානරණයෙන් බලපාන දෙයක් කියලා අවබෝධයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි සමාජයේ ලෝදරුවන් කරන් ඉන්නේ කියනවා. ඒ හැටි මාවරය කියලා දරුවා අනිතරක් නැහැ දරුවා කරන්නේ විදුමක් ලෝකේම කරනවා. තමයි විදුමක් කරාට දරුවෝ ගැන බොහොම ඉගෙන බලාපොරොත්තු තියාගන්නේ. දරුවාට දෙලකට දෙන්නේ කොහොමද? පොද විභාග සමාජයෙන් විද්‍යාව ගැන ඒවා ඊළඟ දරුවාට දෙන්න නමුත් ඒ තුළ එහෙමම ඉන්නවනේ කියන දැඩි සිහියමක එන්නවද නැහැ. මොකද මේ දරුවා මොකක් අනාත්මයි ඒ වගේ පාණි කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අපිට පාණි කරගන්න බැරි තියෙනවා. අපේ ශරීරයේම මහලු වෙච්ච අපිට පාණි කරගන්න බැරි සත්‍යයක් මත පිළිතුරු. කොහොමද අපි ගන්න අපේ දරුවා අපිට පාණි කරගන්න පුළුවන්? අපේ ඉතරක් දැනෙන්නේ අපිට පාණි කරගන්න බැරි සත්‍යයක් තියෙන්නේ. වේදනාව උපුලෝම මාත්‍ර ධර්මයේ සඳහන් වෙනවා. වේදනාව සිය උපුලක් වශයෙන් කියනවා. වර්ෂා වේලාවට වතුර පිටු වෙනවා, වතුරේ තොලෙට කැන්වල එක වෙනම සිය උපුලක් හද ගන්නවා. ඒ සිය උපුල එකම උපුල මොහොතකින් නැති වෙලා යනවා. අන්න ඒ වගේ තමයි සිතුවිලි වේදනාව. දැන් මේ සිතුවිලි එකේ ඉරියව්ව වෙනකොට ටිකක් අමාරු වෙන්නේ. නමුත් ඉරියව්ව ටිකක් වෙනස් කරනවා හරිය සරියටම හිතෙන්නේ. ඉරියව්ව වෙනස් කරලා ඊට ඊට වෙලාවට කොහොමද ආයෙත් උපේන්නේ? මේ හැම මොහොතක් පාස්සම් මේ වේදනාවක වෙනසක් තියෙනවා. ඒ නිසා සැප වේදනාවට ඇලෙමෝ දුක් වේදනාවට කැපීමෝ මේ දෙකම අන්ත. නුවණින් තේරෙන්නේ කෙනා මේ සැප වේදනාව ඇලීමත් දුක් වේදනාවේ ගැටීමත් කියන මේ අන්ත දෙකම දුර වෙනවා. අන්ත දෙකම ගන්න මේ වෙනස් වීමේ ස්වභාවයක් තියෙනවා. ඊළඟ කාරණේ තමයි මේ ඉස්සන්පත් දෙවියන්ට පිටකන අදෝෂණ වලින් වෙනවා. චිත්ත නියාමයේ මේක කාර්යයක් වෙනුනේ කියන එකත් යන්ත්‍ර නියාම ධර්මයක අනුමත සිද්ධවන්නේ. සිතේ ප්‍රමහරයක් වෙන සිතක් හේතු බලලා හඳුන්වන දෙයක් සිතිවිලි පහලක ලක්ෂණයක් වෙනවා. ඒ සිතිවිලි හට ගන්නවා මද වේලාවක් තියෙනවා නැවත ඒක නිරුද වෙලා යනවා. මෙලින් වාගේ ඉලක්කුරු මොකද අතුල් නැහැලා අනුමතකදී මේ පිට 10 වාරකට වඩා සමාන ඇති දෙමින් නැති දෙමින් පවතින යන්නේ මේ පිටවත් වෙන දෙ සමාන කියලා ගන්න කරගන්න පුළුවන් තමයි මෙන්න මේ දෙක දෙක වැටි වෙන වෙනස් සමාන පිළිවඳව ලෝණි නැහැ කියන මේ අනිත්‍යතාව වෙනුයි දැකියි අනිත්‍යතාව දැක්ක මේ පිට කැනක් කියලා මේ පිට නිසා තමයි වාරේ කියලා කරපින් කියලා කොහොමදන්නේ එනිසා පුදුලෙන් දෙොත් කියන්නේ යන්නේ නැහැ අපි නෑ සමහර අය කියන ඉස්සර අර පුදුලෙන් හරියම හොඳයි දැන් වෙනස් කියලා. මේ පිටේ සමහරේ පිටු හැම වෙලාවෙම එක වගේ පුදුලෙ තියෙන්නේ නැහැ. ඇතැම් විට පුදුලෙ කැටල් කරන්න කියන මොන මමස් ආදී අපි කියන එක හරියම හොඳයි කියනවා. ටිකක් කරලා කැටල් කරනකොට දැන් අද ගුවන් ගමන කියන්නේ මොන යාද දොස් කියන්නේ. ඊටපස්සේ වෙනත් කෙනෙකුට දෙනවා. ඊටපස්සේ යාම හොඳ කියනවා. ඊටපස්සේ මුලින් මොනවාගේ එකක් දොස් කියනවා. කොහොම කොහොම ජීවිත කාලය කරන කුජල විවේචනය කරගෙන යන්නේ. අන්තිම බලාගෙන නම් වැරදිම කෙනා තමයි අපි බලන්නේ. අපි අනිත් හැමදේම විවේචනය කළා. පිටුපිට විවේචනය කරන්න තරම් දෙයක්වත් මේ දුර නැහැ. මේ අනාත්ම සාධක කුජලෙක් මේ ඉන්නේ. ඒ කුජලයා මේ කෙටි කළ ධර්ම කොටස් කලයා. ඒක සමමිනා දෙවියන්ව සමන්තුන්දරුවා කියලා වාක්‍යයෙන් මේ කියන අඩපාඩු කෙරෙන සම්මත කරන එක වෙනම දෙයක්. නමුත් මේ දේවල් සිදෙනම තියෙනවා කියනවා කියන්නේ ඒක අපට දුක වෙනවා. ඒක අපට දුක හදාගන්න දෙන්නේ අදිට දේකුණා අපි ඉස්සරහට පිටාන ඉදීම දුක. දුක පිටුදෙන වෙනස් වීම නෙවෙයි. දුක අනිත්‍යතාවය නෙවෙයි. දුක කියලා කියන්නේ අනිත්‍ය දේ පිළිබඳව නිත්‍යයකට පිටාන ඉදීම. වෙනස් වීම හරියට දෝනින් ගන්න පුළුවන් නම් ඒ වෙනස් වීම පිළිබඳව කියන්නේ මට තේහාවක් ඇතිවන්නේ. කිසි වෙලකට තමයි මේ කියන්නේ. දැන් අපි මේ බුදුහාම දේශනා කරනකොට එන්නේ නැන්නේ මේ ඔක්කොනේ කියන එක තමයි මේ කියන්නේ. බාහිර කුසලයේ කොහොමද නම් ඔය දෙවි කෙනාට නැත්තම් දෙකින් දෙක ශරීරේ පිරාපත්ති දුක් වෙන්නේ නැහැ. අන්නදාට තේරුම් ගන්න අනේ බලන්න මේ බුදුහාමගේ ධර්මයේ මේ සත්‍යය අනිත් දවස් වලදී අපි පරිණාමය නාටක අපි ඉන්න නාටක පෙරම අනේ ඉන්න දෙක ගන්න අපේ කියලාගේ පිටු මේ කඩේ මේ ඉන්න දෙක කියන්නේ ඉන්න තමයි කරන්නේ පරිණාමය ආර්ථික කියලා දෙක මේ ඉන්න ඉවරේ කියලාම තමයි සාමාන්‍ය කඩේ යන ඉන්න ඉවරේ කියන්නේ අද දවස් අනෝ අපි කඩේට පිටින් ඉන්න නිවන් ගන්නවා නමුත් ඒකේ සීමාන්තයේ පැලෙට තමයි ඉන්න බන්නේ අපි කරන්නේ අපි හැමෝම මානසිකව පිටින් ඉන්න ඊට පස්සේ අපිට දොකෙන් දැන්නේ මේ මහලු කඩේ යන සංකල්පය එකම අපේ ඊවතම උත්සාහ කරගෙන යනවා. ඒකෙන් කියන්නේ සැතර දෙමින් විතරම වාසනා පිළිගමු දෙන්නේ නැහැ. නමුත් අපිට කියන අපේ කාර්යභාරය ජීවිතේ හොඳ පාර්ශ්වයක් ඇති කරගන්න එක. බාහිර ලෝකේ වෙනස් වීම අපේ වෙනස් නවීන ගුණන්ගේ මානසිකත්වයක් ඇති කරගන්න එක. බාහිර ලෝකේ පුද්ගලික අනුපාතයන් අපේක්ෂක දුක් නොකියන ගුණන්ගේ පිහිනීමේ සාධාරණයි. අපේ ජීවිතයේ වැඩිපුරම කාලය ගතවන්නේ බාහිර සුඛයන්ගේ අනුමාන දෙකින්නේ. මේ තුලින්ම කියන සම්මේ වටිනාකමක් ගන්නවා. අපි ජීවිතයේ සමාජය කරනවා. එතන සිදු වෙන එක අපි විවේචනය කරුත් වෙන්නේ නැහැ. විවේචනය කරනවා නම් ඒ කියන්නේ තමන්ගේ මඩුවක් කියන්නේ. බාහිර ලෝකයෙන් ඉස්හාගුව තියෙන අදෘෂ්ටික සමාජය අත්හැරෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ බලනකොට දේවදත්ත මහතුන් ආරක්ෂාන් වෙතනයක් කරද්දී බුදුහමර සංකාවුනේ බුදුහමර එකක්තරා මිනිසුන්ට කණිඩියක් ලැබුවා දැන් දේවදත්ත අපේ වික්ෂ සමාජයෙන් වෙනගෙන දැනෙන්නේ කියන ඒ ප්‍රකාරයෙන් මිනිසුන්ට කළා මොකද නැත්නම් මිනිසුන් නෝ වැඩනවා මිනිසුන් බුදුහමරට අනුගාමී වෙච්ච විභාගයේ විදිහට වැඩන්නේ දේවදත්ත මහන්දර නමකට යොමු වෙච්ච මුල් අවස්ථාවේදීම සරොත් හාමුදුරු ආනන්ද හාමුදුරුව දවා මිනිසුන්ට දැන්වත් බලන්නේ තුන්වැනි දේවදත්ත නමර කියලා කියන්නේ දැන් නරක මිතුරන් යාත්‍රෙට දැන් කියලා දෙන්නේ නැහැ දේවදත්ත අක්කා ඉන්නේ. මොකද අනිත් කෙනා මොනවද කියලා උගන්වන්න තාක්ෂණය බලලා දෙන්නේ. අර බුදුහාම මහත්තයෝනේ අරතර මහත්මාන්‍ය කරන්නේ මංග වේදේක නම් මොනවද කරන්නේ? යාකේ මහා මානික ආරක්ෂකවම කරා. අනිත් පැත්තේ අවසාන මොහොතේ දේවදත්ත මහත්තයෝ කියලා කියන්නේ නා උන්වහන්සේ එනිසායි මහන්සේ වැඩම කරන්නේ නැහැ. කරුණා විතරක් තිබුණා වැඩම කරනවා. ප්‍රඥාව දෙකක් තිබුණා කරන්නේ. වැඩ කරා නම් කොට ඇවිත් වඩා ධනයෙන් බෙරසම් දෙක පස්සේ මෙතෙන් සත්‍යයක් අපේ පිළිම දෙමියට කතා කරේ අප්‍රමාදේ නම් සතියයි සතිය නම් ස්නාන හතරක පීඩුවන් දැකෝ සතිමත් භාවයයි මොනවද ඒ කාය කායන් පස්සේදී කාය ගැන මොනින් ඉන්නේ කාය ගැනදියා සමන්ත කාය සමාදා මහින්නේ මේ අනාත්ම ස්වභාවයේ ප්‍රත්‍යයන් සමත් කරගෙන ඉන්නේ කියන්නේ ශරීරයේ පිළිමවත් කිසිවකට මාන්‍ය උඩඟු කමක් ඇති කරගන්නවා මේ ශරීරයේ කිසිවකට අනුත්‍රාය වෙන සාහනිය කරන්නවා ධර්ම කිම්වත් වචන කිම්වත් අනිත්‍යයට ඉස්සාවක් අවමානයක් අගෞරවයක්න දෙයක් අපි මේ ශරීරයෙන් කරගෙන යන්නේ නැහැ කරන්න හොදන්නේ. ඒ වගේම අපිට මේ දෙස් දෙකක් ලැබිලා තියෙනවා. මේ දෙක අපි සමහරවිට සමානින්නවා. ඒ ඇට පිටවන්නේ. අපිට මේ දැනට දෙපයක් අපිට ලැබිලා තියෙන්නේ. දැන දෙපය අරිමින් මේකත් මේ සමානින්නවා. ඒ ඇට පිටවෙන්නේ අපිට මේ දැන ලැබිලා තියෙන්නේ. අපට හොඳ නීලෝගී භාවයක් ලැබෙන්න තියෙනවා. ඒ නැතිලා තියෙන්නේ අපේ නීලෝගී කාර්යෝත්ති වල එක්කන් වෙලි මෙලෙන් තනිකර කරනවා. අපට අද මේ නීලෝගී භාවය ලැබෙන්න තියෙන්නේ සත්‍යයේදී අපි අප්‍රමාදී වනික් කැල උපස්මන කරපු නිසා. බුදුහාමනේ සෝත්‍රයේ වදේශනා කරනවා. ආයු ආරෝග්‍යයක් වන්නත් සත්තම් උච්චා පොරේ යනනම් ප්‍රත්‍යෝගයන් සම්මේන උදාහරණ අපමාදම් පසන්නක් කියක් කොයි විදිහට ආයතන කියන්නේ. යක්ෂ කෙනෙක් විගාසන ගමන නැහැ නේද? මේ ශරීරයේ පරිසරයෙන් කරක් වීම ජීවිතයේ මරණයට පස්සේ විගාසන ඉදහස් කරන්නේ. යම් කිසි තත්ත්වයක සමුදන් කරේ කියලා දෙන අවස්ථාවක් තියෙන දෙයක් වැඩක් කරන්න ගන්න ප්‍රාණඝාතී විස්තර වෙලා ඉන්නේ. ඒක අනිත්‍ය ජීවත් කරගෙන යන සඳහා අප අප්‍රමාද වෙනවා නම් ඒ විපාක හැදී ගන්නත් ඒක අපෙන් පස්සේදී ආශ්‍රය වෙනවා දිගත් වෙනවා ඒ වගේම ආරෝපියන් නිරෝගී භාවය ලැබෙන්න ගන්න ඕනේ අපි දැන් ගන්නයි අවස්ථාව ගන්න තමයි බලන්නේ අපිට හවලා කර කරන්නේ අපි ඉතින් මොකටද කරන්නේ කියලා සමහර වෙලින් හරි වෙලාවට නැතිනද අපි අපි කෙනෙකුට හැලපුවාම ඒ කැලේට අපිට කියලා නෑ ගමන කර ගන්න ඕනේ මේ විස්තර ධර්මනාමය කියලා යැත්නවා මේ විස්තර ධර්මනාමයේ ස්වභාවය ගැන අර්ඥාන්තුන් කියන උපකාරයක් ගැන හම්මන ඒ උපකාරයක පාත්‍රීත්ව සමාන උපකාරණයක පාණි ඉලකනවා ඒ උපකාරයේ ගැටුම් වෙනවා කියන එක තමයි කරන්නේ ඒක තමයි මුලින්ම කියන විදිහට කරනවා ඒකෙන් මේ කර්මික ස්වභාවය ඒකනේ කර්මයේ අවබෝධයක් නැති යන්නේ කාටද ඉන්නවා කියන මම අරකට මම කරගොඩ විතරයි අර සමාජ අනුකම්පාව වලට ඇහිඳෙන්නේ. අවාරිකනේ ගෙදර එනකම් ඉන්නයි. ඒ එන කෙනාටම ගේන දේවල් බලලා තමයි සමාජයන්නේ. මම හිතන මේ විදිහට මේක සමාජයයි. අර්මෙන් ජීවිතයත් පිටා ලේකේ ඉන්නවා. ඒ කියන්නේ තරකන්ව දෙයකින් සැකිතක් බලාපොරොත්තු වෙන්නේ. අපි සතර දෙකමක් යන්නේ. ඒ සතර ගමනේ යමුද නිරෝධි භාවය අවශ්‍යයි. ඒ සතර ගමනේ යමුද විකාශ අවශ්‍යයි. ඒ තුඩා නැතිකම අත්‍යවශ්‍ය පිළිකරලා තියෙන්නේ. ඒ පිළිතුරේ තියෙන කැමැත්ත අපිට කොහෙන්ද හරි ලැබෙනවා ආකර්ෂණය. ඇදන්නට වයිසර් කියනකොට අපි කරපුවාද කියන්නේ ඒ කියන අනේවද කර්මාකුත්කෝ මෙලිනම් වෙනවා අපේ ඉස්සර දෙන්න කියලා අපේ දරුවෝ වෙලන්නේ අපි අපේ කාර්යෙන්නේ නැව අපිට කරගෙන යාවුනේ. ආත්මවාදයන් නැතිවෙන්නේ සම්බන්ධතාවයකින් කියනවා කියනවා. එක්තරා සාමිවහන් තේකෙන්නේ කියන විදිහට තේ කාර්යයි. මේ සාමිවහන්සේ වණ කියන කොටේ ගුණ අන්හාසේ කියන්නේ මේ සාමිවහන්සේ වණ කියනකොට එක්තරා ජීවමයක් ලැබිලා ඉතලා වණ අන්හාස ඉන්නේ. මේ දේවතාවුන් අපේ පුතාට වණ කියන්නේ හරි දේවතාවුන් එක්ක එකට එන්නේ. ඇවිල මෙයාට හරි ගෞරවයක් මේ මගේ පුතා වණ කියනවා කියලා. නමුත් මේ ආශ්‍රමයේ අම්ම සාමිවහන්සේවත් වෙනවා. මේ අම්ම කියලා කියන්නේ මේක ආත්මව ගාන කරන හැටි අප පිළිගන්න මේ ආනන්ද. ඒකත් මේ දේවදත්ත ගෞරවය. ඒ නිසා පිළිගන්න අපි හොඳ දේවල් කරනකොට අපි හොඳ දේනකොට අපේ සම්පත ඒ වගේ නැති සම්මතන ලෝකෝත් සැලකිලා ගන්නවා. අපි කරන දේවල් ඇද අපිට සමාන කෙනෙකුට හිතන අනිත්‍යය කියන්නේ නැහැ කියලා. මනුස්සයන් රතුමාට පිටතින් අනිත්‍යය කියන බරක් පුළුවන් කියන සත්‍යය මේ විශ්වයේ ඉන්නවා. විශේෂයෙන් දෙවියන් නොයවා තමයි අපි ඒ වගේ අපි අපි හොඳ දේවල් කරන්න කියලා යාම වාර්තා කරනවා. මොකද ඒක කියලා කියන කෙනා අපි නිතරම ඉල්ලාම් කරන විශේෂයෙන් මොකද ඉල්ලාම් කරන්නේ මිනිස් සමීපයේ සමහර දේවල් වල ඉතිරිමා හදාගෙන ඉන්නවා කියන කරුණ පොදුසාරි කියලා කියනවා. කියන ලොකු ආර්ථිකවාදී අපිකම් කරන්නේ මේ සමීපයේ ඉන්න. ඒ ඇස්සේ තියෙන එම් කාණික පතාම පිටුපිට තියෙන කාරී දෙවියන් යාත්‍රිකව මොඩරණේ මොඩරණිය. ඒ බොහෝ දෙනෙක් යහපතක් වෙනවා. මොකද අපට වාගේ තියෙනවා කරා අනිත්‍යයට අවස්ථාවක් නැති. මේ මානසිකෝකේ කියන අපට තියෙන කාරණේ නවත්වාගේ ගන්නවා පිළිතුරුනි. අපි අප මොහොතක මාර්ගමාදුවේ තියෙනම් කරනවා. පොඩි ආයතනයේ මොහොතේ මාන ඉන්නේ අනකම්ම අපට තියෙන කරන අවස්ථාවක් දෙනවා. උදේ අවදින්න මොහොතේ ගන්න ආත ඉඳගෙන කියලා පයිති වහන්නන්න පුළුවන්. නැත්නම් උදේ මම දැන් ගුවන් විදුලියෙන් බලන්න පිළිකේ අපිට අහන්න පුළුවන්. උදේ අස්සන මුද්‍රේ යන මහත්මයේ උතු කුලවක උදෑසන තුනක් ගැන කෝටයක් උදේ කරන්න පුළුවන්. ඒ වගේ තමයි ඉවත් ඉන්නේ දැන් මේ අපර කාර්යයෙන් වැඩි කියන මොකද කරන්න අහන්න පුළුවන්. ඒ වගේ තමයි කියලා කරන්නේ කියලා එයා ප්‍රතිවිරුද්ධව තමයි තනියට උත්තර වාදිනේ මොකද කරනවා කියලා තිකන බවක් තියෙනවා. වාහනයක පස්සේක මයින් මාරු ගමන යනවා නම් ඒ යන මොහොතේ මේ මයින් වාහන කරන්නේ මේක තමයි අපිට යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියන දේවල් ඇතුලේ කිසුනවලින් අපිට යන්න පුළුවන්. නිතරම පිටින් ළඟයි කියන මොඩල් සිතුවිල්ලක් ගන්න තවන්න. බොහෝ විටත් මේ තේකින ලක්ෂණ පහමි නැති හරියි. වැරදකට පාඩ පිළිගන්න මුලින්ම අපි කියන්න ඕනේ. බලන්න පිටින් මොළවට කටයුතු කරන කෙනෙක් ගැන අපි කී කරනවා නම් අපි සුභාම් පොරව කරපු මොළවට ලක්ෂණ තියෙන. මොළවට කෙලවන්ත ගුණවත් වෙන කෙනෙක් ගැන හිතනකොට අපි ඉන්නේ මොනවා මේ පිටිවිලා දෙන්නේ. අපි ඉන්නේ හරියම ප්‍රසන්නභාවයක් ඉන්නේ නේද? අන්නේ ප්‍රසන්නභාවය බලන සම්පූර්ණ බුදුරජාණන් වහන්සේ ගැඹුරු කරගෙන බලන්න. බුදුරජාණන් වහන්සේගේ අරහත් ආදී ගුණ. උන්වහන්සේ ශ්‍රාවකින් ධර්ම දේශනා කරපු ආකාරයෙන් උන්වහන්සේ ඉතිවල ධම්මතු ආකාරයෙන් උන්වහන්සේ කියලා නම් සාමි වහන්සේලා වැඩම කරපු තැනුනේ උන්වහන්සේ වැඩම කරපු ආකාරයෙන් මෙන්න මේ පිටිවිලි විතරක් එතනකොට බලන්න කියලා විතර කොච්චර ප්‍රසන්න කැතියි මේ බුදුහාමුදුරේ දෙක නම ගමන කරනවා වගේ තමයි හිතෙනවා ඒ වගේ සැරියොත් හාමුදුරුවෝ කියන්නේ සැරලි ආදරේ කියන විදිහට මානේ සම්ම ප්‍රඥාවන් පහවෙයි මුගලන් හාමුදුරුවෝ කියන්නේ අත්‍යවශ්‍යම පිටිවිලි පහම යන්නේ මහා බාහිර සමාජයන කිච්චේ දුදාගාරික පරි. උන්වහන්සේ වාරකට වාන්දේ කරපු ආකාරයෙන් මේ පරිසරතාවලින් පිළිදෙන සමාජික පුරවගන්නවා. නිතරම මේ රහතන් වහන්සේ ස්වාමී වහන්සේ නම් තමයි එදිරිදා ඇතුළු කරගෙන ස්වාමී වහන්සේ කවරක් කරගන්නට ඕන. උන්වහන්සේ සදිවි කරන මහ ජීවිතවල රාහුල දොෂාන්තු ආනන්ද මාතුල අනුරුද්ධ මාතුල මේ ආකෘතිහි දරකට තමයි අපි ධාන්නේ දරන දාස්කම් කරපන් ඉවෙත. මේ ආකෘතිහි දරකට සමාජාන්ති සුපටි සංස්කෘතිය කරනවා. මේ සාමයේ රහන් දෙනාගේ මාතෘකා හදා අනුගමනය කරමින් තමයි අපි ඉතිරිවන්නේ. ඒ වගේ විස්තරාත්මක කිසිකුණ අනාත්මයේ කිසිවලාගෙන කිසිකුණ ඉස්සරව පාතිය ඊළඟ මේ කමියයි ලක්ෂි විස්තුකීකුණ අපි කටකට අත්‍යවශ්‍යයි. මේ ස්ථානයේ බැහැ කාරකක තාන් කියනෝ කියන අපිට මේක ලොකෝ දැනගන්න කැමතියි. මේ වගේ දෙයක කාරකක වෙන්න, මේ වගේ පිළිවෙලක් ජීවිත ගත කරපු මේ වගේ ප්‍රඥාවක් හැගෙන සෝතමානයේ සාක්ෂියක මම කොටස් කරුවේ නේද කියන හැඟීමක් වෙනකොට විතර බලවත් සාධයක් ඇතිවන්නේ. එනිසා මේ වගේ අයගෙන කාරකකවා පිළිබඳ කිහිපයක් අපට මේ බලවත් සාධයක් ඇතිවන්නේ මේ ප්‍රසාදේ විසාම කියන විතර පිළිවෙල වැටෙනවා තමයි. අපිදී කියන දුක් කාම්පාඩු මේවත් කියන්න පුළුවන් වෙනවා. එනිසා තමයි මේ ධනාරාමයේ මේ ධනාරාමයේ අතුරු බලන්නේ කරපත් වෙනවා. මේ කරකට අපේ ජීවිතයේ අනිත්‍ය කරගන්න. එනිසා අප්‍රමාදික කියලා කියන දේ ප්‍රධාන හේතුවයි මේ අපේ අතින් තියෙන ඉතර සිටිවි. අපුණ දේකන කරලා දුරදී කොච්චර කියන බලවත් දෙයක් තමයි කියන්නේ. අපේ ක්‍රුවල් හයිය මොබයිල් එක කියන ඒ වගේම වේදනාවක් කියන්නේ වේදනාවක් බලන්න කියන. ඒ වගේම චිත්ත පිළිබඳව සිතනවා බලන්න කියන. ඊළඟට පිටතුලේ ධර්මයේ ධර්මාර්ථයේ විවිධ කියලා කාරණාවක් තියෙනවා. මේක තාම ගැඹුරු කාරණාවක්. ධර්මානුපස්නාව කියන්නේ මුලවට ගැඹුරින් ඉඳලා සම්පූර්ණය. මේ ගැඹුරු ධර්ම කාරණා කියන්නේ ගැඹුරු නැහැ. ගැඹුරු විදිහට දැක්කට ගන්නවා. අපරයි කල්ප ගානක් ඉවත් මේ වහන්න තියා ඉන්න බස්සුලෝගේ ඉතාල ගන්න බැරි සංකල්පයි. ඒ නිසා යනවා මාර්ගයෙන් කියන මනනේ සමාවකී කියන දේවල් ගන්න බැරි ඉස්සන්නා. මේ හර කල්පහරේ සමාහනේ කල්ප බාහන සම්පත් වෙන පුළුවන් මේ නම්. මේ හර කල්පහරේ අගේ වලපත් ඇද්ද පිළ. අපිට තව කල්ප ගානකට උදුරු කියනකට මත් කරා ආහාරත වෙන්නේ කියලා එකක් මත් කරනවා. ඒකනම් දුර්ලභ යන්නේ නැහැ. ඒකෙන් නැතිවෙච්ච අවස්ථාවක් නැන්නේ මගේ කියන්නේ කිසිම කාමරාවක් නැන්නේ. දැන් මගේ කියලා ආගයක් නැන්නේ. දැන් මගේ කියන්නේ කියන්නේ දැන් මගේ මන නැති මඩ. මම දැන් හදර කියන්නේ නැති නිදි. මේ ආරියක් මේ විතරක් මේ ජීවර දක්ම තමයි කියනකොට ඒ කියන්නේ ජීවරයකට ගොනි ගතිෂෝනේ කොට ජීවරයෙන් දොස්තරනවා. ජීවර නැතිවෙච්ච අවස්ථාවේ මගේ කියලා ජීවර නැහැ කියන එක බලවත් සත්‍යයක් කරගන්න ඕන. ඒ ජීවර නැවත් එකට නොවිච්චට ඒ විදිහට හරිනවා. ඒ වගේම වෙන ප්‍රති අපි සාපෘෂයේ දෙවියන් මේක පාස්කල් සමාලෝචනය කරා කියන බොල්ජන් දාපදිනවා. මෙන්න මේ බොල්ජන් එකේ බොල්ජන්ස් ඉරවන බොල්ජන් නැත්නම් අවබෝධය සදා මේක වන හේතු පාරක ධර්මයක් වෙනවා. මෙන්න මේ ආකාරයට තමයි කිව්වේ ඇති වෙනකොට දැන් මගේ ඉතිරි සැක සම්පූර්ණ වෙනවා දැන් කීය කියනවා දැන් නෝපරි සාක්ෂර ගන්න වැඩි දර ගන්නද ඉබදුනාව උත්තර ගන්න ජලදී වර්ධනය කර ගන්නද ඇති වෙන්න උත්තර ගන්න ඉදිරියට පවත්වා ගන්නද සිටියෙන් නොවනි නිතරම යාන්ත්‍රණය මෙන්න මේ ගමන් හරිය ඇද පිළිබඳ තේ කරණි වෙච්ච සූත්‍රයේ නැත්නම් මේ සූත්‍රයේ කියන දේ යනවා මේ මේ සූත්‍රයෙන් ප්‍රධානම අවස්ථාවක් තියෙනවා මොකක්ද යාන්ත්‍රණය ඒ තමයි මෙතන මයි දෙකෙන්ද බුදුදහමේ යථා කුලදහම් කියනවා බුදුදහම මහා සාගරයක් නම් ඒ සාගරේ බේරණ තමයි මෙතන මයි දෙකෙන්ද කියන්නේ මයි ක්‍රියා මරහාතනාලියේ තමයි මාර්ගය යන්නේ ඕනේ ඒ නිසා බුදුදහමේ ගුණ ධර්මයන් පොරණය කෙරෙන්නේ කියන්නේ ඔබ පොයිතරනම් ධර්මයන්වල ජීවිත ගත කරනවා කොයි තරම් දුරට මේ ජීවිතේ ගැන ධර්මයේ සාක්ෂි වෙලා තියෙන බලන වාර්ණී බලන නුනත් සම්පූර්ණ වාර්ණී බලන ලක්ෂණයක් තමයි මනසේ කියලා කියන්නේ. එකම ගැළුවෙක් නම් කෙනෙක් ඒ දරුවා තමයි නිර්දේශකවගේ ආරක්ෂා කර ගන්නවා නම් යම් කෙනෙක් කරුණාවෙන් දක්වනවා නම් මෛත්‍රියෙන් දක්වනවා නම් අනිත් ඒ වගේ කිසිමිල්ල අනිත් හැම සත්‍යයක් දෙහි හැදි කර ගන්නවා නම් කොච්චර නම් කිව්වද මෛත්‍රිය කියන මාතෘකාව කියනවා නම් අම්මා කෙනෙක් කුඩා කාලේ දරුවා මේ කොයිතරම් දේවල් කරනවාද පුරා කාලයේ අම්මට කොයිතරම් කරදර කරනවද? අමරණය ගහනවා පයින් ගහනවා මොන්ඩියාව කරනවා කියන්නේ. අනේවා දිනවා මේ මොනවා කරන්නේ කිසි වෙනවා කම්මපෙතේ කමනාවන යන කරන්නේ කවදා කියන කරන්නේ නැහැ. නැත් වෙනත් කෙනෙක් බලන්න කියලා තිබෙන්නේ. ඒ වගේ මෛත්‍රී ගැනීම සහ ඒ මෛත්‍රී කායික වශයෙන් ජීවිතේ සම්බන්ධ කර ගැනීම සමාජ වෙන ආශිර්වාදයේ සංකල්පය ඒකත් ලැබෙන්න ගන්න ඕනේ ඒක අප්‍රමාදයේ කියලා කියන්නේ මෙන්න මේ ගුණ ධර්ම මේ පැත්තේ නිතරම ඉන්නේ නිතර කියලා ධර්ම යොමු වෙන්නේ නිතර මේ ලෝකෙ ඉඳිවන අනිත්‍ය ප්‍රහාණය වෙනස්කම් ගැන මොනින් බලන්න සංවේ සංඛාර අනිස්සාදී යදා පඤ්ඤාය පස්සතේ අසනේ දෙදති යුත්තේ ලබෝ යුත්තේ ප්‍රහාණා ලෝකේ කේතිපත් ගැනීමකට දැක්වෙන්නේ සියලුම දෙන අනිත්‍යයි මේ ඉතුරු දැක්වෙන්නේ අපේ ශරීරයේ කේන්ද්‍ර කරගත් කොටගත් කුරු අපේ ශරීරයේ ඇතුළේ සියලුම දෙන දෙකින් වෙනස් වෙන්නේ නැහැ අපිට මේ වෙනස් වෙන්නේ මරණය කරලා කියන්නේ ඒ ප්‍රසන්න භූමිය දරන්නේ නැගලාගෙන ඒ වෙනස නොවනින් දැකන්න. ඒ වෙනස නොවනින් දැකලා මැරෙනවා කියලා අඳාගෙන ඉන්න කෙනා හම්බෙන්නේ. ඒ සත්‍යය ගමන් කරේදී ඇතිකාරකින් මේ ධම්මත වේ දැකගෙන මේ ශරීරයේ තමක් අහිමි වෙද්දී නොවඩා කම්පාවට පත් වෙන්නේ නැන් සත්‍ය පැහැදිලි වෙන හැමෙන් හම්බෙන්නේ. ඒ වගේම කප්පේ සංඛාරය යම්කා සංස්කාරයෙන් දේවතාවන්ව කැටි කරගෙන තියනවා අපිට කාන්දේ වෙන හැබැයි කියන දෙන්නේ දැන් අපි ශරීරයෙන් බලන්නේ අපි කාලෙකින් දන්නේ හරියට සැපයි කියන එකනේ ශරීරයේ හොඳට ලස්සන කාලේ හරියට සැපයි කියන ශරීරයෙන් මම කියවා කාලෙකින් මම කලකන එහෙම කියනවා දැන්වත් අපිට කියන්නේ එහෙමයි නමුත් ඉන්නේ අපට ධර්මයේ සඳහන් කරන අපට ඉන්න ලොකු මහතරපාවක අපේ නාමයේ වාග්ගය හතර කියලා. අපිට ලෝකෝම හතරක් තියෙනුනේ අපෙන් හැදෙන්නේ. වාග්ගය කෙනෙක් කිසිම නොදැන සිටින වේදනාවක් අපට දෙනවම අනිත් හැදෙන්නේ. කොච්චර නම් වේදනාවක් කියන්නේ දෙනවද? වාග්ගය කවුරුවත් එක්කමකට කරන්නේ නැහැ. වාග්ගය කිසිදු කෙනෙක් නොදැන සිටී දුක් වේදනාවට ලබා දෙන කාරියක් නියත් කරන්නේ කරන්නේ. කාලයක ඉන්නාම ආසන්න ශරීරයේ ආයතකම විදිනු නැන්නේ ඇකෙනම් ඉක්මනින් ඉන්නේ කලින් විදහක් නැහැ නැත්නම් හොඳයි කියලා ඉතන දවස්කෝ දෙන අපට. ජීවිත අවසාන මොහොතේ ලම්ුණාම සමහර අය අවසන් මොහොතේද කියලා මේක දුකෙන්හා බාධාපත් තේරෙනවා. ඒ අය මේ ඉක්මනින් මේ කලින් ඉන්න විදහක් නැතකොට දැන් යම් දෙයක්. ඒ තරම් මේ දුන්නාම දුක් සහගත දෙයක් නෑ මේ ශරීරය කියලා කියන්නේ. ඒක දුනි තේරුම් ගන්නවා. එතනවලින් හේරෝ නොගත්තු නිසා අපිට මේක මුලා වෙනවා මේකම ජීවිතේ රැකවරණයක් කියලා ශරීරයෙන් විතරක් විශ්වාසය කියලා කිව්වේ ධර්මය අපට අමතකවන්න වෙන නිසා මේ වටිනා සත්‍යයන් අපේ මතකයෙන් අපේ ඇතුලේ තියෙන්නේ මේක මේ ශරීරයේ පිළිබඳව අපට තියෙන අනිත්‍ය වුණා ශරීරයේ පිළිබඳව අපිට තියෙන අදි විශ්වාසය නිසා ජනමාත්‍ය ඇතුළු ප්‍රචාරණය ඇතුළු මේ සියලු ව්‍යවස්ථාන්නේ මේ යථාර්ථය වහන් කරන්නේ. මේ ශරීරයේ හරිම ලක්ෂණ දෙයක් හරිම ප්‍රියමයක් කියලා විදහාත් රූපහරි දාපනවා කියලා කියනවා. ඒක නම් යන උත්සාහ කරන දෙයක වර්තවා තේරුම් ගන්න මේ ඇට තියෙන පඩුපාන දෙක අපිට වැඩිපුර වෙනකම් කර ගන්න උත්සාහ කරන අපි මොලා කරා. කෙලසත් සාර්ථකයෙන් විතරයි අපිට මේ නැහැ ප්‍රධාන අනිත් කියලා වාදිනා අපි මේ දුකේ නිදහස් කරගන්න මේ මාම තමයි කියන්නේ. එනිසා තමයි ලෝකයේ සියලුම දේවල් වඩාත් ධර්මයෙන් වැඩි. අපේ ලෝකේ වැඩිම ගුණ මුදාවත් දෙන තමයි ආමතන. නමුත් මේ ආමතන දෙන්නට වඩා අපේ වටිනා දෙයක් තමයි පතර දෙක කියන්නේ. අපේ ආමතන උපරිම වශයෙන් අපේ ජීවිත කාර්ය උදව් කරනවා. නමුත් සාධාරණයි කියලා කියන්නේ අපිට සම්පූර්ණ දුකේ නිදහසේ මාර්ගය කියන්නේ අවබෝධය. ඒ අවබෝධයෙන් තමයි අපි කියන්නේ සත්‍ය කරගන්නවා. ඒ දහම පොඩ සිල්වත් දවස විතරක් නෙවෙයි. දිනපතාම ඉතිරි ධර්මයන් ඒ දහයෙන් තමයි ජීවත් වෙන ප්‍රධානම හේතුවයි සත්‍ය කියන්නේ. ඒ ජීවත් වීමේ ඉස්හාම අවශ්‍යතාව කියන්නේ සාධාරණ ඒ සංකල්ප ඥාන වර්ගයේ කියන විදිහට අධ්‍යාත්මික ආත්මේ අප්‍රමාණ භාවය ආදීනේ වුණා අපි වඩවඩා වර්ධනය කරගන්න ඕනේ. අද පිළිතුරේ ධර්ම දේශනාවට සමගාමීව මේ තුන ප්‍රශ්න කිහිපයක් අහලා දෙනවා. මේ ලෝකයේ නැරෙන සියලුම සත්‍යයන් නැවතුම් වීම සත්‍යයි. අපගේ ඉගැන්වීමේ මට යන්නේ කියන්නේ බුදුදහමේ කියන්නේ මන් දෙකයි කියලා මේ කියන්නේ. මැරෙන තාක්ෂණ නැවත ඉපදීමේ නිමිති ඒ අය වෙනම එක දෙන මාතෘකාවක්. එකෙනේ හන්නේ ගහනවා ඉතින් වෙනස් වෙනවද පිළිපිටක් වෙනවද ඉතින් කට් වෙනවද එහෙම නැතිකේ මේ වෙනස් වීමක් වෙනවා කියන එක ප්‍රශ්නයක් නේද නැවත ඉපදීමේදී වෙනස්කම් වෙන සමහර අවස්ථාවලදී නැවත ඉපදීමේදී නෙවෙයි මේ ජීවත් වෙන කාලෙදි වෙනස්කම් තියෙනවා මේ ලිංග ભેදයේ කියන වෙනස් වීම ජීවත් වෙන සත්‍යයන්ට ඉපදිච්ච අවස්ථාවේදී වෙන්න ඒ වගේ ක්‍රියාකාරී ආකාරයෙන් විදේශ දෙකේ දක්වට වෙනවා. එහෙමයි මිනිහ ආරම්භවත් නමු කරන්නේ කියලා තියෙනවා. නැත්නම් මිනිහ ආරම්භවලින් නැදී ලිංගේ පරිහරණය කළ දෙනවා. ඒ අය විසුන් වාස්තුන් ආරම්භවට ලැබෙන ආයුක් ආකාරයෙන් සඳහන් කරලා තියෙනවා. මේක දෙන්නේ හේතු රාජ්‍යයේ එකතු වාර්ණිකට ස්වම්ම කියලා කියන්නේ නැහැ. නමුත් කර්මයෙන් මේ ප්‍රධාන විදවා කියලා තියෙනවා. සම්මතකෝමී සම්මදායාදෝ කම්මියෝ නියන් දෙන්නේ සඳහන් කරලා තියෙනවා. අපේ ජීවිතේ සැපරොම ඉන්න කර්මයේ ඉන්නේ මේ කර්මයේ දැන් ඇදගෙන මොකද කියනවා මේ දෙන්නේ මේ දෙයට උත්තර කර්ම කරෝදී එක විදියකයි අත්තර කර්ම කරෝදී මේක විදියකයි කියලා දැන් ආවුදුතර හැකියන්න කාරණා ඉදන් ගන්න මතක තියෙනවා සමහර අය කියන අත්තර ධර්ම කරලා අත්තර ධර්ම වල විපාකයේ කියන්නේ මේ විදියට නමුත් මෙහෙම අපිට කියන්න බෑ මේක කරකේ ගුණයි එකට විදෙන්නේ ඒක ගන්න සමාන කරගෙනවා නමුත් අපිට වඩාත් වැඩගත් වන්නේ එක්තරලේ ඉපදීමේ තියෙන අපේ මේ වෙනස් වීමන වඩා අපි ළඟා ගන්නා වූ යම් කිසි සාවරත්‍යක් වෙනවා නම් ඒ සාවරත්‍යයේ ඉඳගෙන කෙතෙක් දුරට අපි ගත පිළිවෙත නැති වෙනවා කියන එක වැදගත් වෙනවා එතන සැතරේදී සුචයෙන් ඉපදීමේ වෙනස් වීම වල ලක්ෂණ තියෙනවා එක විදියට හැමදාම දේවල් වෙන්නේ නැහැ. යම් යම් මාතෘකාවක වෙනස් වීම වෙනවා. ඒ කාර්යයන් ප්‍රබලයෙන් ඉඳ කැපකිරීම වෙනවා. දැන් ඒක පැත්තකට බලකැසියක් වෙනවා. දැන් සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් මනුස්සයෙක් කිව්ව දෙනා ගත්තා. මනුස්සයෙක් මනාවට කිව්ව දෙනා නම් කොහොම වෙන සම්යුක්තම ඥාතියින්ගේ සම්පීඩනයමයි වෙන්නේ. තමයි මේ කාරණේ ගැටළු කරපු අයගේ සම්පීඩනය උපදෙස් ඉදිරි. මොළේ හේතුව තමයි සමාජයක පුරු ගැටියක් තියෙනවා. දැන් ආර්ථික අන්තර එකදින් නැහැ. පොර ආර්ථික අන්තරය තමයි වැඩි වෙන්නේ. ඊයේ හැන්දේ කලාවුරුකින් බටින වගේ වුණා නම් ඒකත් පෙරදි පෙරදි පෙරදි මාර්ගය ගැන පෙරදි ගැන අය ආවාස වහකට කියලා නැහැ. එතන මේ සමහර මනුස්ස ආත්ම වල අද වෙලා මේ සංගත ආත්ම වල යන්නේ සැලැන්නේ නැහැ. මනුස්ස ආත්ම භාවය කියලා කියන්නේ ඒ තමයි කලින්ම ඥානීය සම්පූර්ණ දේවල් වලට කියන්නේ. ඒ අනුව සත්‍යයේ සම්පූර්ණ ඉපදෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ඥාන ක්ෂේත්‍ර ආයතන දෙකෙන් උදාහරණ ඥාන වෙනුම් සමීපේ පාස්ටර් කරනවා. හතරතර කරපු ඥාන වෙනුම් සමීපේ වාර්තේ කරනවා. මේක ඒකත් හරි ප්‍රභාවක් තියෙනවා. සත්‍යයන් ගමනේ සුබකී ඥාන සුබකී ඥාන කියන තැනදී. ඒ එකට අනිමාත්මේ කරපු අය අලක් එකට ගමන යන ලක්ෂණයක් කියන එක ප්‍රධාන විදිහ තමයි මේ කර්මය කර්මය. මොකද කර්මයෙන් මේ කර්ම බලකම අපේ දෙනවා. අපි හොඳට කෙනෙකුට උදව් කරන්න කියන්නේ නැහැ ඒ අයට උදව් කරන්න කියන ඒ කර්ම ගන්න දෙනවා ඒක ඉස්ම කර ගන්න සම්මිතියකට එනවා. සම්මිතියකට හානි කරන්න ඒකත් එක්ක තමයි සම්මිතියට එනවා. ඒකට තැනට හානි වෙනවා කියන්නේ. දැන් උදාහරණයක් ඇරෙද්දී දේවදත්ත ආශ්‍රම කතාවකට තියෙනවා. ජාතක කතාවල කොහොමද අපි බෝසත්ත්වයන් උපදෙස් සම්මිතිය තමයි ඉපදුනේ දේවදත්ත. ඒකට මෙහෙම වයිනෙක් ඉගෙන ගන්න එක්ක ඒ වගේ සැතරේ විලුක් සමහරක් තියෙනවා. ඒවා තමයි අපි ඉස්සරගෙන සමහර වෙලාවට ඒක ආකාරයක ස්වභාවය වැඩි කරන ආකාරයක් සමහරක් තියෙනවා. තියෙන හැටි කියන්නේ දැනට තමයි තැන්ෙන් ලැබෙනවා. ඒ වෙනස්කම් පිළිබඳව ධර්ම කාරණා ධර්මයේ කැමරින් විස්තර කරවන්නත් තියෙනවා. සමහර කාරණා මේ වෙනසකට තවත් අනුබද්ධ කියලා තේරුම් ගන්න පුළුවන්. අපි ඉස්සරහට කරන්න පටන් ගන්නකම් ගන්න. බුදුහාමුදුර වැඩ කර වර්ණනා කරේ වර පොතේ තිබුණා. බුදුරජාණන් වහන්සේ සමිති නාම කාලයේදී හැම දෙයක් කැරෙන කිව්වා මන්නකා දෙවියන් දිනියක් කරනයි. පොත හැදුවා කියන කාරණාව. ඉගෙනියන්න එකක් හැදුවා. බුදුහාමුදුර තේරුම් ගත්තේ දිනියක් කියන්නේ පොලිස්. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ පදනම් කරන ආරජතුමනි දිනියක් නැතිදී මොකටද පෝෂණය කරන්නේ? ඒ දිනියක ඉතින් මොකටද හොඳට පෝෂණය කරපු දිනියකට කොරවා හොඳට වැඩි මෙහෙ සම්දෙන හොඳ සම්මත වූතරව අපිට කියනවා. ඒ දිනියකට දෙන්නේ කෙනෙක්ට පුළුවන් දේ තමයි. ඒකව වඩාත් වැඩිකම් වන්නේ අපේ ඉපදෙච්ච අවස්ථාවේදී කොයි තරම් නම් අපි ප්‍රතිචාර කීයට කරන්නේ. කොයි තරම් අපි සත්‍යයෙන් ප්‍රයෝජන ගන්නවා කියන එක කරගෙන ගන්නවා. එනිසා අපි හැමදාම අපි ලබා ගන්නවා වඩාත් වැඩගත් කන්නේ මනසාත්මකයි. මනසාත්මභාවය ඇතුළත ප්‍රතිමා කරනවා ඉන්නවනම් අපිට වෙන්නේ සාධාරණ ප්‍රයෝජන ගන්න අපරාධ ගන්නවා. ඒ අවස්ථාවේ මම උපරිම ප්‍රයෝජන ගන්න අප්‍රමාදී කටයුතු කරනවා. මොලේ ආදාන වෙන්න ප්‍රති ප්‍රතිදී සාමසනික කාර්ය පොත අනුකෙදැන්නේ අප්‍රමාද සෞන්දර්ය අප්‍රමාදීව කටයුතු කරන්න කියන කෝස්යෙන් සඳහන් කරේ. පොත පරිමාව ප්‍රඥාන් වහන්සේ දෙකේ විතර ප්‍රශ්නය සාමි මෙලවස්සින හොලේවා අරලවස්සින හොලේවා යම්කි අදෝලින් කාර්යයක් වියක් සිදු වෙනවා නම් අදෝලින් කාර්යයක් වියක් සිදු කර ගන්න හේතු වෙන කරුණු අදෝලින් ප්‍රධාන කරුණු මොනවද කියනවා. බුදුහාම ප්‍රදේශනා කරේ කියන්නේ අප්‍රමාදයෙන් කියන එකම දහම දෙකනම වලින් සාමරයක වාක්‍යය පොතේ කියන ප්‍රධාන හේතුව කියලා. එනිසා ප්‍රමාදවදී අප්‍රමාදීව අපි ජරාවට පත් වෙලා එක්කෙන් වෙන කලින් යෙදුම් කැලේ එක්කෙන් වෙන කලින් අපේ දුර්ලභව ලබා ගන්නා වූ මේ මනුෂ්‍යාත්ම භාවයේ අතිශය මිත්‍රව ලබා ගන්නා වූ බුදුන් පාදකයි නම් ප්‍රේරිතෝලයි. ඒ සඳහන් නතර ප්‍රතිපදනා නිසා අපේ ජීවිතේ සම්බන්ධ කරගන්න හැකි කාන්තාර ජීවිතයේ මොනි මාත්‍ය කරමු හැකි තා අනිත්‍යයට මෛත්‍රී සහගත වාසය කරමු. මේ ජීවිතයන් වෙන කලින් මේ සම්බුත් සාධනය කරන තේම මේ ජීවිතය තුළ තේම අපට මේ සත්‍යය මේ මුලින්ම තෝරේ ලබා ගන්නට අපි අප්‍රමාදීව කටයුතු කරමු. මේ සඳහා ජයවන් ගන්නේ මේ හැම දිනකම ඉතෝ ජීරෝ මේ සම්පත් දිගට සම්බන්ධ කර තේනවා තමයි ප්‍රාර්ථනා කරනවා. ට්‍රැක් අභිනාම අපේ රටේ සම්මුතිකාත්මක ගැටලුව කරගෙන යන ආරක්ෂාන්ත කේන්ද්‍රාලයෙන් තමයි අපේ දෙවියන්ට පින්වන්වන් කරවමු. ආකාශාචාර්ය මොම්මන්තා දේවානාදා පිච්චා පුඤ්ඤං දාන අනුමෝදිත්වා නිරන්තරන්තු සාතනං. ආකාශාචාර්ය මොම්මන්තා දේවානාදා පිච්චා ปัญญาจารย์มนุษย์ได้ฌานกันตันตุเตนะอาตาจัตตาจะมุมมัชฌาเทวานังกะปิติกาปัญญาจารย์มนุษย์ได้ฌานกันตันตุอังสารังแต่กระนั้นจะคิดว่าคนนั้นเนี่ยมองว่ามันเป็นเพียงแค่ความรู้สึกนั้นนั้นเท่านั้นเอ๊ะที่เราอยากจะนำมาแสดงให้ท่านได้ทราบ මේ ගේ ඥාති සත්‍ය මන්මනන් ශ්‍රී මංගලයෙන් සාදු පාරයව පාරවනා. දැන් මෙතන අදහස් දෙන්නේ අනුකතාව ගාම් වෙන්නේ මොකද? පාරයෙන් වෝදිනේ නැත්නම් බොහෝ දෙනෙක් සාදු ප්‍රාර්ථනා කියන අස්කණේ කරගෙන ඉන්න හැමදෙනාටම සෙල්ලම්